අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සියල්ල අනිත්‍යයි කියන කමඨාන් දේශනාව. තථාගත ගෞතමයන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. හැබැයි සියල්ල අනිත්‍යයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා කියලා අපි දැනගෙන හිටියට සියල්ල අනිත්‍යයි කියන එක කමඨානක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඒක අපි මේ ලෝකේ හොයන අවසාන බණපදය කියලා අපි දැනගෙන හිටියෙත් නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා කියන එක ප්‍රත්‍යක්ෂ වුණොත් මම රාත් වෙලා පිරිනිවන් පානවා කියන එක මට අවබෝධ වුණේ නැහැ. ඒ නිසා ඒක මරණයක්, එහෙම නැත්නම් අවමංගල අවස්ථාවකට ඒක ප්‍රකාශයක් වශයෙන් මම දකින්නේ. ඒක අවමංගල වලට බැනර් වලට දාන වාක්‍යයක් වශයෙන් මම දකින්නේ. සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන එක ඒක අවමංගල උත්සවයකට එහෙම නැත්නම් ඒ වගේ ශෝකජනක අවස්ථාවකට කරන ප්‍රකාශයක් නෙමෙයි. ඒක මේ ලෝක සත්‍යයට කියන අවසාන බණපදය. අපි හැමෝගෙම නිරෝධ සමාපත්තිය. මොකද මේ අනිත්‍ය ධර්මතාවය තුළ තියෙන කමඨාන කියලා බැලුවාම අද අපි ලෝකේ පවතින්නේ මේ හැලින් ගැටින් නිසා. නැවත ඉපදෙනවා නම් ඉපදෙන්නේ ඒ හැලින් ගැටින් නිසා. අපට දුකක් නිර්මාණය වෙන්නේ මේ ඇලීම් ගැටීම නිසා. එහෙනම් මේ ඇලීම ගැටීම කවදාද අපි නිරෝධ කරන්නේ? එදාට ඉපදීමක් නැහැ. ඇයි ඉපදීමක් නැත්තේ? අපට දුකක් නැහැ. ඇයි දුකක් නැත්තේ? දුක නිර්මාණය වෙන ඇලීම් ගැටීම නැහැ. එහෙනම් මේ ධර්මතාවය අපේ ජීවිතවල අපි පුරුදු කරලා නැති නිසා, වඩලා නැති නිසා අදත් අපි ඉපදිලා දුක් විඳිනවා. හැමදේම අනිත්‍යයි, සියල්ල අනිත්‍යයි කියන ඒ කමඨාන අපේ ජීවිතේ, අපේ දෛනික කටයුතු වල අපි කොහොමද පුරුදු කරන්නේ? පැන්කෝප්පය අතට ගන්නකොට මේ පැන්කෝප්පය දිරාපත් වෙන්නේ නැද්ද? ජීර්ණ වෙන්නේ නැද්ද? ඒ අනිත්‍යතාවය දකින්න ඕනේ. පැන් ටික වළඳනවා, පිපාසය සංසිඳනවා, නැවතේ පැන් ටික වාෂ්ප වෙනවා, කයේ ක්‍රියාවලියත් එක්ක ඉවර වෙනවා, නැවත පිපාසය දෙනවා. එහෙනම් මේ පැන් ටික අනිත්‍ය වෙනවා. මේ පාවිච්චි කරන කෝප්පය දවස ගානේ පරණ වෙලා දිරාපත් වෙනවා, ජීර්ණේ වෙනවා. ඒ අනිත්‍ය දකින්න ඕනේ. පොරොණ සිවුර හැමදාම අලුතෙන් තියනවද? නැහැ. ඒක පරණ වෙනවා, අනිත්‍ය වෙනවා. මම වයසට යනවා, අනිත්‍ය වෙනවා. මේ ගස්කොළන් අනිත්‍ය වෙනවා. ඒවා කවදාද දවසක ලොකු වෙලා කඳ ලොකු වුණාම දරා ගන්න බැරි වුණාම කඩම් වැටෙනවා, දිරාපත් වෙනවා. අපි ජීවත් වෙන පරිසරය තුළ, අපි පරිභෝජනය කරන සෑම භාණ්ඩයක් තුළම මේ අනිත්‍ය දකින්නට ඕනේ. පෙර සංසාරේ අපි කුමක් වඩලා තියනවද? ඒක තමයි අපේ කමඨාන. කුමක් පුරුදු කරලා තියනවද? ඒ පුරුද්ද තමයි අපට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. වෙන මොකවත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. හොඳට මේ භවයේ අපේ ජීවිතය හොඳට කල්පනා කරලා බලන්න. අපි ගොඩාක් අම්බ කරනවා, ලස්සකනම් සල්ලි ගන්නවා. හැබැයි ඒ සල්ලි ගත්තාම එක එක ඒවාට ආයෝජනය වෙනකොට, ඉවර වෙනකොට අපට ඒ අනිත්‍ය තේරෙන්නේ නැද්ද? ඒක පවතින්නේ නැහැ කියලා තේරෙන්නේ නැද්ද? හොඳට යාළුව ඇසුරු කරනවා. ඒ යාළුව හොඳට ඇසුරු කරලා කාලා බීලා හොඳට සතුටින් ඉන්නවා. ඒගොල්ල ආත්මార్థකාමීව කටයුතු කරනකොට, පුද්ගලික වාසියට කටයුතු කරනකොට, අපට අතුරුකම් කරනකොට, ඒ යාළුවෝ අපට අතුරු වුණා. අමනාපකම් වලින් ඒගොල්ල වෙන් වුණා, ඇහත් වුණා. දැන් ඒ යාළුවා අපට අනිත්‍යයි කියලා වැටහෙන්නේ නැද්ද? සමහර අයට හොඳ පෙම්වතියෝ ඉන්නවා, හොඳ ලස්සනට කතා බහ කරලා ඇසුරු කරනවා. කාලයක් ඒගොල්ල ජීවත් වෙනවා. හැබැයි යම් යම් හේතු නිසා ඒගොල්ල වෙන කෙනෙකුට පෙම් බැඳුනාම, වෙන කෙනෙක් ඇසුරු කරාම අපට තේන මේ ඔක්කොම තියෙන්නේ බොරුවක්. ලෝකේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බෑ. අද අපට හොඳයි, ඊට වෙන කෙනෙකුට හොඳයි. ලෝකේ එකක්වත් පවතින්නේ නැහැ. මේ මිනිස්සු ස්ථිර නැහැ. කිසිම කෙනෙක් කරේ විශ්වාස කරන්න බෑ, විශ්වාසයක් තබන්න බෑ. එහෙම ලෝකයක් නැහැ. මේ මානසිකත්ව අපට දැනෙනවා නම් ඒ කියන්නේ අපි පෙර සංසාරයේ අනිත්‍ය වඩපු කට්ටිය. ඒ අනිත්‍ය වඩපු නිසා තමයි මිනිස්සු ද්‍රෝහි වෙනකොට මේවා පවතින්නේ නැහැ, මේවා දුකයි කියලා තේරෙන්නේ. කෙනෙක් පිටුපානකොට, අපි අතහැරලා යනකොට, අමනාප වෙනකොට මේවා පවතින්නේ නැහැ, මේවා දුකයි කියලා තේරෙන්නේ. ඇයි කෙනෙක් අයිමි වෙනකොට අමනාප වෙනකොට හතුරුකම් කරනකොට තවත් යාළුවෙක් හොයාගන්න නැත්තේ තවත් මිතුරෙක් හොයාගන්න නැත්තේ එහෙම හොයාගන්න බෑ එයා හොයාගත්තත් එයාටත් ওই ටිකම තමයි ඒක අපට තේරෙනවා සංසාරයේ අනිත්‍ය වඩපු නිසා කොච්චර ගෙවල් හදුවත් වැඩක් නෑ ඒවා දාලා යන්න වෙනවා වැඩක් නෑ ඒවා අම්මා තාත්තා කොච්චර ළඟ හිටියත් වැඩක් නෑ ඒගොල්ලෝ මැරෙනවා දවසක ඒගොල්ලෝ මට හයිමි වෙනවා ඒ අනිත්‍යයට වැටෙනවා මොනතරම් දේවල් අපි එකතු කරලා තියාගෙන ඉතිය වටිනාකම උපකරණ ඒ යන්ත්‍ර උපකරණ අපි තියාගෙන ඉතිය වැඩක් නෑ ඒවා කැඩෙනවා බිඳෙනවා ක්‍රියා විරහිතය වෙනවා ඒවට උපාංග නැති නිසා අලුත් වැඩියා කරගන්න බැරි වෙච්ච දවසක ඒක විසි කරන්න සිද්ධ වෙනවා මේ අනිත්‍ය යම් කිසි කෙනෙකුට තේරෙනවා කියලා කියන්නේ එයා සංසාරයේ අනිත්‍ය වඩලා තියෙනවා අද අපේ ජීවිතේ මේ අනිත්‍ය ධර්මතාවය තුළ අපි කොච්චර ජීවත් වුණත් අපිට තාම මාර්ගඵලයකටපත් වෙන්න බැරි වුණා අපේ රාත් බෝධිය තාම අපට ප්‍රත්‍යක්ෂ වුණේ නැහැ ඒකට හේතුව තමයි අනිත්‍ය අඳුනගත්තට තාම අපි ඒක වඩපු නැති නිසා අනිත්‍ය වඩපු නැති නිසා තාම ඒක ප්‍රත්‍යක්ෂ වුණ නැති නිසා අපේ මේ අනිත්‍ය ධර්මතාවය තාම දැනුමක් වශයෙන්ම පවතිනවා දැන් අපි ඒක වඩන්න ඕනේ පුරුදු පුහුණු කරන්න ඕනේ මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි කියලා දැකින නිසා මට කලකිරීමක් තියෙනවා මේවා එකක්වත් පවතින්නේ නැහැ මිතුරෝ මිතුරෝ වශයෙන් පවතින්නේ නැහැ අතුරුකම් කරනවා ද්‍රෝහිකම් කරනවා පෙම්වතුන් පෙම්වතියන් යාළුවෝ සෙනෙහසෙන් ඉන්න කට්ටිය ආදරෙන් ඉන්න කට්ටිය ඥාතියෝ පවතින්නේ නැහැ එක්තරා කාලයක මට රස්සාවක් තිබුණ නැහැ ආදායම් තිබුණ නැහැ මම ඔය ඇවිදවිද හිටියා ඥාතියෝ මාව උරතල් කළේ නැහැ මාව ලං කරගත්තේ නැහැ මට බත් කැව්වේ නැහැ අද මට ලස්සතර පඩි මම ලොකු ධනයක අයිතිකාරය මට ලොකු වත්කමක් තියෙනවා ඥාති ගෙදරට යන්න බෑ අතින් අල්ලලා අඬ ගාලා ඔළුව අත ගාලා වඩාගෙන කෑම කවලා යවන්නේ බුදි කරවල අපිට පවන් ගන්නවා මොකද අද අපිට වත්කම් තියෙනවා වත්කම් නැති දවසක අර මුලින් වාගේ අපි නොසලකාරින් නැද්ද එහෙනම් මේ හැමදේම අනිත්‍යයි తాවකාලිකයි මේක යම්කිසි කෙනෙකුට තේරෙනවා නම් එයාට නැවත ඉපදීමක් නැහැ අපි සිල්වත් නිසා ගුණවත් නිසා අපට පිණ්ඩපාත දෙනවා පිණ්ඩපාත වඩින ආඳුරම සිගරට් එකක් බිබී පිණ්ඩපාත ගියා නම් එයාට යන්න වෙන්නේ 30 පාත්‍රය අරගෙන එන්න වෙන්නේ 30 පාත්‍රය අරගෙන මොකද එක බත්තටයක් දෙන්නේ නැහැ මිනිස්සු පුළුවන් නම් පිණ්ඩපාත යන තාපසේගේ අතට අර අරක්කු බෝතලයකට කාට ටිකක් ගිලම්පස ටිකක් අදලා ඉඟුරු ප්ලේන් ටිකක් අදලා ඒක නිකන් අතේ තියාගෙන යන්න කියනකෝ පාත්‍රය අරගෙන එක බත්තටයක් දෙන්න. ඇයි රාකඩේ ඉස්සර වාඩි වෙලා කිරි බිව්වා තේ මිනිස්සු කියන්නේ රා බිව්වයි කියලා. හැබැයි කිරි කඩේ ඉස්සර පිටක ඉඳගෙන රා බිව්වා තේ මිනිස්සු කියන්නේ කිරි බිව්වයි කියලා ඒක තමයි ලෝකේ සම්මුතිය. වත්කන් තියෙන තාක්කල් විතරයි මේ මිනිස් ඔක්කම අපට සලකන්නේ ඒ අනිත්‍ය දකින්න ඕනේ. සිල්වත් භාවයේ ගුණවත් භාවයේ ප්‍රතිපදාවට අනුව ජීවත් වෙන තාක්කල් විතරයි සිව්පසේ ලැබෙන්නේ. නැත්තම් දායකයොත් නැහැ, දායක සභාවකුත් නැහැ, දානශාලාවකුත් නැහැ, ඒකට ලැබෙන දානයකුත් නැහැ. ආන්ද්‍රෝ දුසීලණං අසත්පුරුෂණං සේරම ගියා, අවුලඟට ගියා. මේ අනිත්‍යතාවය දකින්න ඕනේ මන් තුල සිල් පවතින තාක්කල් විතරක් මේ සිව්පසේ පවතිනවා නැත්නම් මේක මට අයිමි වෙනවා මේකත් తాවකාලිකයි මම සිල්වත් නිසා සහෝදර සංඝයා මාව ඇසුරු කරනවා මගෙත් එක වාසය කරනවා මම දුස්සීල වුණා උන්වහන්සේලා පිටත් වෙනවා එහෙම නැත්නම් මාව පන්නනවා මේකත් తాවකාලිකයි මේ හැම දේ තුළින්ම තමන්ගේ අනිත්‍යතාවයේ තමන් ගනුදෙනු කරන නාම රූප වල මේ පවතින අනිත්‍ය ධර්මතාවය තමන් වඩන්න ඕනේ පුරුදු කරන්න ඕනේ ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ මේක දැනුමක් වශයෙන් තියෙනවා ඒ නිසා gedere ඉන්න බෑ මේක දැනුමක් වශයෙන් තියෙනවා ඒ නිසා රස්සාව කරන්න බෑ මේක දැනුමක් වශයෙන් තියෙනවා ඒ නිසා කාටවත් පෙම්බෙන්දෙන්න බෑ මේක දැනුමක් වශයෙන් තියෙනවා කිසිම කෙනෙක් අසුරු කරන්න යාළුවෙක් නිර්මාණය කරගන්න මේවා එකම බොරු මේවා ඔක්කොම නිකන් తాවකාලිකයි මේවා එකක්ම හැම එකක්ම අනිත්‍යයි කියලා තේරෙනවා ඒ නිසා ඥාතියෝ මිත්‍රයෝ ඒ කිසිම කෙනෙක්ගේ සැනසෙන්නේ නැහැ සෑයීමටපත් වෙන්නේ නැහැ හැබැයි වඩපු නැති නිසා ප්‍රත්‍යක්ෂ නොවුන නිසා තාම රාත්ුනේත් නැහැ අද අපේ ජීවිතේ හැමතැනම තියෙන ප්‍රශ්නේ ඕක. අපි ගොඩාක් දේවල් ශ්‍රවණය කළාම ආගත්තාම ගුරුවරයාගෙන් අනුශාසනා ගත්තාම ඒව අපට දැනුමක් වශයෙන් විතරක් පවතිනවා. ඒක වඩන්නේ නැහැ, ප්‍රත්‍යක්ෂ කරන්නේ නැහැ. ඒ නිසායි රාත්බෝධිය අපට තාම නැහැ. හැබැයි මෙදාසර ඒක වෙන්නේ නැහැ. මේ මිනිස්සුත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත්‍රලා පිරිනිවන් පානවා. ඒකට අපි මේක වඩනවා. වඩලා අපි මේ කියන කෙලෙස් ටික අඩුපාඩු ටික නිරෝධ කරගන්නවා. එනා මේකේ අනිත්‍ය ධර්මතාවය සබ්බේ සංඛාර අනිච්චා කියන ඒ ධම්මපදය මගේ අවසාන කමඨාන මං කොහමද වඩන්නේ කියලා බැලුවාම මේ භෞතික වස්තු වලින් මං ඒක දකින්නට ඕනේ හැම දෙයක්ම අනිත්‍ය වෙනවා මගේ කුටිය මම දකින්න ඕනේ අනිත්‍ය වෙනවා ඇවිදගෙන යනකොට අපිට අනන්ත ප්‍රමාණ වේලිලා වටිච්ච කොළම් වෙනවා මේවා කල්ලතුව දළු වශයෙන් තිබිච්ච ඒවා නේද මෝරපු කොළ වශයෙන් තිබිච්චේවා නේද? හොඳට කොළපාටට තිබිච්චේවා නේද? අද වේලිලා, දිราපත් වෙලා, පසට වැටිලා, ඒවා කුණු ගොඩක් වශයෙන් පත් වෙලා. මේ ගස් හැම තිස්සෙම හැම මොහොතක් ගානේ අනිත්‍ය වෙමින් පවතිනවා. ඒවා එකක්වත් පවතින්නේ නැහැ. ඊයට වඩා දවසකින් මම වයසට ගියා. මමත් පවතින්නේ නැහැ. මමත් අනිත්‍යයි. නිට්ටිය නැහැ ලෝකේ. කුමක් නිසාද මේ ලෝකයේ කිසිවක් නිත්‍ය නැත්තේ අනිත්‍යතාවය නිත්‍ය වශයෙන් පවතින නිසා මේ ධර්මතාවය අපට තාම වැටහිලා නැත්තම් දැන් අපි වටහා ගන්නට ඕනේ භෞතික නාම රූප වලින් මේ පරිභෝජනය කරන සෑම වස්තු වලින් මේ අනිත්‍ය දකින්නට ඕනේ හැම දෙම භෞතිකව අපි අනිත්‍ය දකින්න පුරුදු කළාම අපේ ඇසකන දිව නාසය සමසිත මේකින භෞතික දේවල් වලින් අනිත්‍ය මෙනෙහි කරනවා අනිත්‍ය වඩනවා ඒ අනිත්‍ය ප්‍රත්‍යක්ෂ වුණාම ලෝකේ කිසිම දෙයක් යට ස්ථිර නැහැ වාඩි වෙලා ඉන්න ආසනේ ඉඳලාම පොරවන සිවුරේ ඉඳලාම තමන්ගේ කයේ ඉඳලාම වාසය කරන කුටියේ ඉඳලාම හැවිදින මාපොළවේ ඉඳලාම උස්ම ගන්න ඒ සුලන් රැල්ලේ ඉඳලාම සූර්යාලෝකයේ ඉඳලාම කිසිම දෙයක් නිත්‍ය නැහැ රැ වෙනකොට ආලෝකය අනිත්‍ය වෙනවා ප්‍රාශ්වාස කරනකොට ආශ්වාසය අනිත්‍ය වෙනවා දවසක් ගානේ කය අනිත්‍ය වෙනවා හැම දෙයක්ම පරණ වෙනවා හැම දෙයක්ම අනිත්‍ය වෙනවා මේක දැකපු කෙනාට මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැහැ කිසිම දෙයක් ස්ථිර නැති නිසා ඒ ස්ථිර නැති අස්ථිර භෞතිකයේ තුල එයා පවතින්නේ එයා භෞතිකයේ නිදාස්සලා මේ හැම නාම රූපයක් තුළම භෞතිකව යා නිදාස ලැබලා එයා සෝතාපන්න වෙලා මේක යාගේ සම්මාදිට්ඨි ඥාණය අද අපේ ජීවිතයේ මේ භෞතික දේවල් අනිත්‍ය කියලා දකින්න නැති නිසා අපි ඒවා ඕදලා පරිස්සම් කරනවා ඒවා අපේ කරගෙන අයිතිවාසිකම් කියනවා ඒ නිසා නේද මෙච්චර ඉපදිලා දුක් විඳින්නේ අනිත්‍ය තේරුම් ගත්ත තාපසයාට මේ ලෝකයේ කිසිම කෙනෙක් එක්ක බැඳෙන්න බෑ පසාද බඳින්න කැමතිද කියලා රාහුවාම එයා කියන අද ඒගොල්ලෝ මාව බඳින්න කැමති උනේ මගේ වත්කම් වලට යාන වාහන වලට රස්සාවට මගේ උපාධියට මගේ ගෙවල් දොර ඉඩකඩම් වලට හැබැයි මීට වඩා කෙනෙක් හම්බ වුණොත් මට එයා ආයි කියලා නැත්තම් බායි කියනවා තවත් කෙනෙක් එක්ක එයා සරණ යනවා එදාට මට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අර දරුවන්ගේ බලා ගන්න හය කෙනෙක් වෙලා ජීවිත කාලේ මට දුක් විඳින්න සිද්ධ වෙන්නේ මේ අනිත්‍ය ධර්මතාවයේ තේරෙන කෙනා මේක දැක්කාම යාට කවදාවත් කසාද බඳින්න බෑ. ගෙවල් හදන එක දුකක් නඩත්තු කරන එක දුකක් මේව එකක්වත් පවතින්නේ නෑ. මේවා පරණ වෙනවා. අලුත් වැඩියා කරලම අපේ ආයුෂ ඉවර වෙනවා. මේක දකින්න කෙනෙක් ගෙවල් හදන්නේ නෑ. හැදුවට ඒ gedere ඉන්නේ නෑ. වානයක් ගන්නකොට මොනතරම් අපට සතුටද? අපි උත්සවයක් ගන්නවා. අද වානයක් ගත්තයි කියලා කේක් කපනවා. ටයර් අතර මාරු කරනකොට අපිට ටයර් වලට වෙනුවට අපිට පේන්නේ තරු. ටැංකිය පිරෙන්න තෙල් ගන්නකොට මුදල නෙමෙයි පේන්නේ අපිට දවල් තරු. බැරි වෙලාවත් ඉංජිම අවුල් වෙලා අලුත් ඉංජිම තියන්න උනත් එම අපිට ඉංජිම පේන්නේ අපිට සෙඩ් එක ළඟ තියෙන තරු පේන්නේ අපිට. ගෑරේජ් එකේ තරු පේන්න ගන්නවා ඇයි? ඒවා ඒ තරම් අනිත්‍යයි පවතින්නේ දුකයි. ස්ථිර වශයෙන් පවතින්නේ නැති හැමතැනම තියෙන දුක මේක දන්න කෙනෙකුට වාහනයක් ගන්නත් බෑ ගත්ත වාහනේ නඩත්තු කරන්න බෑ එයාට ඒක තුල අනිත්‍ය පේනවා පේන හැමතැනම එයා පුදුමාකාර දුකක් විඳිනවා යාලුකම කියන්නේ බොරුවක්. සෙනෙහස කියන්නේ බොරුවක්. මිතුරුකම කියන්නේ බොරුවක්. ආදරය කියන්නේ බොරුවක්. හිතවත්කම කියන්නේ බොරුවක්. මේ ලෝකේ හැමතැනම බොරුව පවතින්නේ. මේක දැනගත්තාන් පස්සේ යාට මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක බැඳීමක් නඩත්තු කරන්න බෑ. එයා කිසිම කෙනෙක් ආශ්‍රය කරන්නේ නැහැ. හේතුව එයාට හැමදේම අනිත්‍යයි කියලා තේරෙනවා. මේ ලෝකේ ලොකුම බොරුව තමයි කසාදය. අද දක්වා ද්‍රෝහි නොකරපු කසාදයක් තියෙනවද? සිටිවිල්ලකින්වත් තමන්ගේ ස්වාමි පුරුෂයාට භාර්යාවට ද්‍රෝහි නොකරපු කසාදයක් තියෙනවද කියලා බැලුවාම පාරේ යනකොට කෙලහලාගෙන අනිත් මිනිස්සුගේ දිහා බලනවා නම් කෝ ඒ කසාදේ පාරිශුද්ධභාවයේ නැහනේ. වත්කන් නිසා, රස්සාව නිසා, පෙළපත නිසා වෙනකනේ බැඳට පළමු පෙම්වත අපට අහිමි වුණා කියලා දුක් වෙන්නේ නැද්ද? ඉස්කෝලේ යන කාලේ වෙච්ච ආදරය තාම මෙනෙහි කරන්නේ නැද්ද? අනේ මෙසුවලාට වසා අසුවලා බැඳනා ජීවිතේ සාර්ථකයි කියලා හිතෙන්නේ නැද්ද? බැඳලා පස්සේ තනියන් සම්බන්ධකම් පවත්වන්නේ නැද්ද? එහෙනම් කසාදේ කියන්නේ මේ ලෝකේ ලොකම බොරුව. ඒ අනිත්‍ය ධර්මතාවය අපට තේරුම් ගන්න බැරි වුණා. දැන්වත් අපි තේරුම් ගන්න එපාය මේ භවයේ පිරිනිවන් පාන්න. ඊළඟ ලොකුම බොරුව තමයි දරුවෝ කියන බොරුව. මුළු ජීවිතේම කැප කරනවා. මුළු ජීවිතේම ඒගොල්ලෝ වෙනුවෙන් ආයෝජනය කරලා, අම්බ කරලා, උගන්නලා, ආරස්සාව දීලා, ඇඟේ ලේ ටික තිරි කරලා පොවල හදනවා. එයා පෙම්බැඳිලා අපි දන්නෙත් නැහැ. එයා ගැබ් අරගෙන අපි දන්නෙත් නැහැ. පැනලා ගිල කසාද බැඳලා අපි දන්නෙත් නැහැ. අපි කියන කිසිම දෙයක් ආන්නෙත් නැහැ. අපිට එකඟත් නැහැ. අපි කියන දේවල් පිළිපදින්නෙත් නැහැ. හැල්වතුර ටිකක්වත් එයාගෙන් ලැබෙන්නෙත් නැහැ. එතකොට මේ ලෝකේ ලොකම බොරුව දරුවෝ කියන බොරුව නෙමෙයිද? මේක දකපු කෙනෙන් කසාද බඳින්න තියා, දරුවා හදන්න තියා ගී ගෙදරක එක තප්පරයක ඉන්න නෑ. එයා වසබොන්න කැමති. හැබැයි සමාජයේ ජීවත් වෙන්න අකමැති. ඒ ලෝකේ එයා අනිත්‍ය විතරයි දකින්නේ. මේ ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නෑ. නිත්‍ය නැති හැමතැනම තියෙන දුක. මේක දකපු කෙනෙකුට කිසිම මොහතක පැවැත්මක් නෑ. එයා නොපැවැත්ම උරුම කරගන්නවා. අද අපේ ජීවිතයේ ලොකුම අඩුව, ලොකුම දුර්වලකම තමයි අපි මේ භෞතිකයේ තුල මේ දුර්වලකම දකින්නේ නැහැ. මේ අනිත්‍ය ධර්මතාවය දකින්නේ නැහැ. මොනතරම් අනිත්‍යවත සංකාර කියලා අපි ආලද්ද? සබ්බේ සංකාර අනිත්‍ය කියලා මොනතරම් කටපාඩමින් අපි මැනේ කරන්නේ නැද්ද? කොහො ඒවා අපේ භෞතිකයේ තුල නැහැනේ. අතේ තියෙන iPhone එක කරේ එල්ලාගෙන ඉන්නේ, වැසිකිළියේ ෆෝන් එක අතේ. නින්දට යනකොට තතේ කොට්ටේ යට ෆෝන් එක මොකද කියලා ඇහුවාම ඒ හැමදේම අනිත්‍යයි කියලා දන්නවා. අයිෆෝන් එක අනිත්‍ය වෙන බව විතරක් දන්නේ නැහැ. ලෝකේ හැමෝම මැරෙනවා, හැමදේම අනිත්‍ය වෙනවා. හැබැයි තමන්ගේ භාර්යාව මැරෙන බව විතරක් දන්නේ නැහැ. පුදුම අනිත්‍යයක් ඒ බෝධිසත්වයාගේ. හැමදේම අනිත්‍ය වෙනවලු. හැබැයි මිදුලේ පිරිසුදුකම, කුටියේ පිරිසුදුකම, ඒ තින පාසුකම් එකක්වත් වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම නඩත්තු කරනවා. මුළු ලෝකෙම අනිත්‍යයි කියලා දන්නවා. හැබැයි කුටිය අනිත්‍ය වෙන බව විතරක් දන්නේ. කොහොමද සෝතාපන්න වෙන්නේ? එයාව රාත් කරන්න බුදුරුන්ටත් බෑනේ. එයා උපාදානය කරගෙන තින්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා. එයා තුල තියෙන මිත්‍යා දෘෂ්ටියක්. මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන්න අවශ්‍ය නම් අපි කළ යුත්තේ කුමක්ද? මේ හැම භෞතිකයක් තුළම තියෙන අනිත්‍ය දකින්න ඕනේ. අනිත්‍ය වෙන හැමතැනම තියෙන දුක. ඒ දුක අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට ඒක අපේ සම්මා දිට්ඨිය බවට, නිවැරදි දැක්ම බවට පත් වෙනවා. අද අපේ ජීවිතේ අපි ගොඩාක් දේවල් පරිභෝජනය කරනකොට මේ අනිත්‍ය දකින්නේ නැහැ. ඒ නිත්‍යභාවය දකිනවා. ඒක තුළින් සැප දකිනවා, සතුට දකිනවා, ඒක තුළින් වින්දනයක් දකිනවා. ඒක අපි විඳින්න හදනවා. ඒ නිසා තමයි මෙච්චර සංසාරේ ඉපදුනේ. මේ භවෙත් අපි ඉපදිලා දුක් විඳින්නේ. හැම මොහොතෙම අපි මේ භෞතිකයේ තුළ අනිත්‍ය දකිනවා නම්, මේ දිරාපත් වෙන ස්වභාවය දකිනවා නම්, ජීර්ණය වෙන ස්වභාවය දකින්නවා නම්, වයසට යන ස්වභාවය දකින්නවා නම්, කිසිම මොහොතක කිසිම දෙයක් පවතින්නේ නැ කියන එක සතර ඉරියව්වෙන් ආයතන හයම තේරුම් ගන්නවා නම්, එයාගේ සම්මාදිට්ඨිය ආයි වඩන්න දෙයක් නැ. මේ වෙනකොටත් වඩමින් පවතිනවා. හැම ස්පර්ශය තුළම තියෙන අනිත්‍යං. ඊයේ තේරුම් ගත්ත ධර්මයට වඩා අද තේරෙන ධර්මයේ ගැඹුරු නම් අරක පවතින්නේ නැ. සෝතාපල ඥානය සකුර්දාගාමි ඥානයට අනිත්‍ය වෙනවා. සකුර්දාගාමි ඥානය අනාගාමි ඥානය ඉදිරියේ අනිත්‍ය වෙනවා. රාහත් බෝධියේ ඉදිරියේ අනාගාමි ඥානය අනිත්‍ය වෙනවා. එනා මාර්ගඵල තුල පවා අපේ ධාම් අවබෝධ තුල පවා අපේ ප්‍රත්‍යක්ෂය තුල පවා මේ අනිත්‍ය දකිනවා නම් හැම සිටිවිල්ල තුලම අනිත්‍ය දකිනවා නම් ඒ අනිත්‍ය තේරුම් ගත්ත ඒ බෝධිසත්වයා දැන් සකු르දාගාමි වෙලා පස්සපච්චය වේදනාව එයා දකිනවා. වේදනානුපස්සනාව එයා දකිනවා. භෞතික ස්පර්ශ කරනකොට හැම ස්පර්ශයක්ම පවතින්නේ ඉයේ රාගයෙන් ඉති ස්පර්ශ වුණා. ඒ නිසා ඒ රාගයේ ස්පර්ශය දැනුනේ. අද මන් ලෝභයෙන් ඉන්නවා. ඒ නිසා වටිනාකමකින් ඒක ස්පර්ශ කරනවා. ඒ නිසා ඊයේ ස්පර්ශය අනිත්‍ය වුණා. අද අලුත් ස්පර්ශයක්. එතෙ තරහින් ඉන්නවා. කෝපපින්න් තියෙන සද්ද ඊළඟ කුටියට ඇහෙනවා. දැන් ద్వේෂයෙන් ගනුදෙනු කරන්නේ. එතකොට ඊයේ තිබිච්ච ලෝභ ස්පර්ශය අනිත්‍ය වුණා. එම මොහොතේම අපේ මානසිකත්වය වෙනස් වෙනවා, සිතුවිලි වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හැම මොහොතෙම ඒ වෙනසට අදාළ ස්පර්ශයේ වේදනාව වෙනස් වෙනවා. ඒ අනිත්‍යතාවයේ දකිනවා නම් එයා වේදනානුපස්සනා වඩනවා. වඩන්න මේ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන අවබෝධ වෙන ප්‍රතිසතිය වැඩි වෙන්න මේ හැම නාම රූපයක්ම පේන එක වෙනස් වෙනවා නේද? දැන් පේන එක තව ටිකකින් පේන්නේ. අනේ ආයස්මතුන් කියලා දකිනවා. තව ටිකෙන් සහෝදර සංඝයා කියලා දකිනවා. ආයස්මතුන් අනිත්‍ය වුණා, සහෝදර සංඝයා අනිත්‍ය වුණා. මේක ධර්මානුකූලව ඇසුරක්. මේක තුල කිසිම පුදුජන ස්වභාවයක් නැහැ කියලා කිව්වාම අර සංඝයා කියන එක ධර්මානුකූල ඊටවත්කමක් කියලා දකිනවා. සංඝයා අනිත්‍ය වුණා. අපි දකින හැම කෝපයක්ම, හැම පාත්‍රයක්ම, හැම කුටියක හැම ගඩොලක්ම, හැම වාසයකන පරිසරයේ තියෙන හැම ගසක්ම නිතර අපේ අවබෝධයත් එක්ක වෙනස් වෙනවා. මේක දකින්නේ, මේක දකිනවා නම් එයා ධම්මානුපස්සනාව වඩන තාපසයෙන්. අපේ පරිසරය තුළ හැම නාම රූපයක්ම අපේ අවබෝධයත් එක්ක වෙනස් වෙනවා. ඒ හැම මොහොතක් තුළ මේක අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙවි වෙනස් වෙමින් පවතිනවා. මේක දන්නේ නැහැ කියලා කියන්නේ අපේ මිනිස්සුත් භවයේ ඇති වැඩේ මොකද්ද? මේ අවබෝධ කරගන්න එපාය. මේ පරිසරය වෙනස් වෙනවා, මේ නාම රූප වෙනස් වෙනවා, මේ ශබ්ද වෙනස් වෙනවා, හැම හැඟීමක්ම ඉරියව්වක්ම වෙනස් වෙනවා. මගේ අවබෝධයක් එක්ක හැම ස්පර්ශයක්ම හැම මොහොතක්ම වෙනස් වෙමින් පවතිනවා. මේක අවබෝධ වෙච්ච කෙනා ධම්මානුපස්සනා වඩලා එයා අනාගාමි වෙලා හැම මොහොතක් ගන්න මේ අනිත්‍ය ධර්මතාවය ක්‍රියාත්මක වෙන්නේ, අනිත්‍ය ධර්මතාවය සිදුවෙමින් පවතින්නේ සිතිවිලි වලට සාපේක්ෂව, තමන්ගේ හැම චෛතසිකයකට සාපේක්ෂවම මේ නාම රූප අනිත්‍ය වෙමින් පවතිනවා. එනම් මේ සිත විතරයි පවතින්නේ. සිතේ ස්වභාවයට අනුව ලෝකෙම අනිත්‍ය වෙනවා. මේක ප්‍රත්‍යක්ෂ කරාම එයා නිරෝධයට පත් වෙලා ඉවරයි. සිත පිරිනිවන් පාන්න සුදුසුකම් ලැබලා ඉවරයි. හේතුව සිතුවිලි වල ක්‍රියාකාරීත්වය අවබෝධ කළාම, සිතුවිලි වලින් නිර්මාණය වෙන කර්මය නිරෝධ වුණාම, නාම රූප වලින් ඉපදීම නැවතුණාම, එයාගේ සිතට නැවත උප්පත්තියක් නැහැ. එයාගේ සිත නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාලා මේ විශ්ව ශක්තියත් එක්ක එකතු වෙලා මිශ්‍ර වෙලා දිය වෙලා යනවා, අතුරුදාන් වෙලා යනවා. නැවත උප්පත්තියක් එයාට අයිමි වෙනවා. එනං කොච්චර මේ ලෝකේ අනිත්‍ය ධර්මතාවය අපි දැනගෙන හිටියට, කටපාඩම් කරගෙන හිටියට, අපි මේක පටවි මට්ටමේ වැඩුවද, භෞතිකයේ තුල වැඩුවද, අපි ජීවත් වෙන පරිසරය තුල වැඩුවද, සතර ඉරියව්වේ මේ කියන හැම නාම රූපයක් තුලම, හැම වස්තු භාණ්ඩයක් තුලම මේ භෞතිකයේ තුල අනිත්‍ය වැඩුවද කියලා බැලුවාම, එහෙම එකක් අපි වඩලා නැති නිසා තමයි මේ තරම් මේ භෞතිකයේ තුල දුක් විඳින්නේ. එනං ඉස්සෙල්ලාම අපි භෞතිකයේ නිරෝධ කරන්න ඕනේ. මේ වටිනාකම් වලින් නිරෝධ වෙන්න ඕනේ. මේ බඩු බාහිර ආදී ඇතුළ මේ වස්තුවෙන් අපි නිරෝධ වෙන්න ඕනේ. හැම නාම රූපයක් තුළම නිරෝධ වෙන්න ඕනේ. එනං සියලු නාම රූප තුළ මේ අනිත්‍ය ධර්මතාවය අපි දකින්නට ඕනේ. ඒක සතර ඉරියව්යෙන් වඩන්නට ඕනේ. එහෙම වඩලා අපි භෞතිකයේ නිරෝධ කරලා නිවැරදි දැක්ම තුළින් සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ. ඒකින භෞතිකය තුළ ඒකින සිටිවිලි තුළ හැම ස්පර්ශයක් තුළම අසකන දිවනාසය සමසිත ස්පර්ශ කරන හැම මොහොතක් තුළම ඒ ස්පර්ශයන් අනිත්‍ය වෙනවා ඒකෙන් අටගන්න දුක අනිත්‍ය වෙනවා හැම ස්පර්ශයක් තුළම අනිත්‍ය ධර්මතාවයක් තියෙන්නේ මේක ප්‍රත්‍යක්ෂ කළාම සතර ඉරියව්වේ වඩලා එයා ඒක පුරුදු පුහුණු කළාම සකු르දාගාමි බවට පත් වෙනවා හැම ධර්මතාවයක්ම මේ අනිත්‍ය තුළ පවතිනවා හැම අනිත්‍ය තුළම ධර්මතාවයක් පවතිනවා මේක දකිනවා නම් මේක වඩනවා නම් පේන හැම රූපයක්ම තමන්ගේ මානසිකත්වයට අවබෝධයට අනුව වෙනස් වෙමින් පවතිනවා තමන්ගේ ධර්ම ඥාණයට අවබෝධයට තමන්ගේ ප්‍රතිසතියට අනුව ප්‍රඥාවේ ඒ හැම ධර්මතාවයක්ම වෙනස් වෙමින් පවතිනවා හැම නාම රූපයක්ම මේ ලෝකේ වෙනස් වෙන සුළුයි මෙන්න මේ කාරණාව ධම්මානුපස්සනාවෙන් වඩනකොට මේ කාරණාව ධම්මානුපස්සනාවෙන් සතර ඉරියව්වෙන් පුරුදු කරනකොට එයා අනාගාමි වෙලා හැම මොහොතක් ගානේ චෛතසිකවල වෙනස් වීම තමයි මේ අනිත්‍ය ධර්මතාවය හැම එකක්ම චෛතසිකවලට අනුව වෙනස් වෙනවා වෙනස් වෙමින් නැවත නැවත මේක නිර්මාණය වෙනවා හැම චෛතසිකයක්ම ඇසකන දිවනාසයේ සමසිතේ ගනුදෙනුව වෙනස් කරමින් පවතිනවා මේක දැනගත්තාම චිත්තානුපස්සනාව සම්පූර්ණයි එයා නිරෝධයටපත් වෙලා හැම මොහොතෙම මේ අනිත්‍ය ධර්මතාවය මේ විදිහට වඩන්න පුළුවන් නම් මේ කමඨාන අපේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් මේ මිනිසත් භවයේ පුරාවටම සතර ඉරියව්වෙන් මේක වඩන්න පුළුවන් නම් මේ භවය තමයි අවසාන භවය ඒකාන්ත වශයෙන්ම රාත්‍රිලා පිරිනිවන් පානවා එහෙනම් දැන් ඉඳලා මේ කමඨාන වඩමු දැන් ඉඳලා මේ කමඨාන පුරුදු පුහුණු කරමු සතර ඉරියව්වෙන් හැම දෙයක්ම අනිත්‍යයි කියලා දකිමු ඒ අනිත්‍යයි කියලා දකින්න එක ඇසකන දිවනාසයේ සමසිතට පුරුදු පුහුණු කරමු එසේ පුරුදු පුහුණු කරලා මේ අනුශාසනාව තුලින් අපි ලබා ගත්තා වූ කමඨාන් දැනුම අපි පුළුවන් තරම් මේ නාම රූප වලට ආයෝජනය කරලා අපි ජීවත් වෙන පරිසරය තුල රසිතය කුල අපේ කුටිය තුල අපි පරිභෝජනය කරන භාණ්ඩ තුල අපි ස්පර්ශ කරන සෑම ස්පර්ශ තුළ අපි ගනුදෙනු කරන සෑම චෛතසිකය තුළ අපේ සිතුවිලි තුළ මේ කියන හැම අනිත්‍යක්ම දැකලා ඒ හැම අනිත්‍යයක් තුළම පවතින දුක දැකලා ඒවා නිරෝධ වෙන ධර්මතාවය දැකලා ඒ භෞතික ජීර්ණය වෙන දිරාපත් වෙන ධර්මතාවය දැකලා මේ ලබාපු මිනිසත් භවයේ සියලු කෙලෙස් නසලා සියලු කෙලෙස් නිරෝධ කරලා මේ මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න මේ කමඨාන තුළින් ලබා ගත්තා වූ දැනුම අපි සියලුම දෙනා ගේ පිරිණිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.